අයිබවන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ නවතරයි අනි ප්‍රසාදික උතුමන්ගේ නවතරයි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් සර්ණා ගුණරත්න මැතිණිය ප්‍රධාන පින්තුනි 71 වෙනි ශ්‍රී ලාංකේය නිදහස් සමර දිනයේ සමරන මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අවස්ථාවක් ලබා දීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. දින එක්තරා වැඩිහිටියේ කුඩා දරුවෙකුට එක්තරා චිත්‍රයක් දෙනවා. මේ චිත්‍රය දෙන්නේ නිකන් නෙවෙයි ඇඳපු චිත්‍රයක්. ඒක ඉරහ දෙන්නේ කැලිවලට. මේක දීලා මේ දරුවට කියනවා මේ චිත්‍රය එකට එකතු කරන්න කියලා. මේ සිතුවම හදන්න කියලා. මේ දරුවා උත්සාහ කරනවා මේ දරුවට මේක එකතු කරගන්න බෑ. ඊට පස්සේ මේ දරුවා ඒකෝලේ අනිත් පැත්ත හරවනවා. හරවලා බලනකොට මේ දරුවා දකිනවා පින්තූරයක් තියෙනවා ඒකේ. මොකක්ද ඒ පින්තූරය? මිනිහෙක්ගේ පින්තූරයක්. මේ දරුවා කලේ ඒක ඔහුට හදාගන්න ලේසි ඒ මිනිහගේ පින්තූරේ හැදුවා. හදලා අනිත් පැත්තට හැරලා බලනකොට තියෙන්නේ ලෝකසිතියම. මුලින්ම නර ලෝකසිතියම හදන්න ගියා ඒ දරුවට හදන්න බැරි වුණා. නමුත් මිනිහාගේ පින්තූරේ හදනකොට ඉබේම ලෝකසිතියම නිර්මාණය වුණා. මිනිහෙක් හැදෙනකොට නිවසක් සමාජයක් මුළු ලෝකයක් හැදෙනවා. අද අප ශ්‍රී ලංකාව සමරන මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව ගැන කල්පනා කරලා බලන විට ශ්‍රී ලංකාව ලෝකෙට ගියේ මෙන්න මේ මිනිසා හැදීමේ සංකල්පයත් එක්ක. ඒක ප්‍රධාන වශයෙන් කාරණා දෙකකින් කරනවා. එකක් තමයි මිනිසාගේ කායික සෞඛ්‍ය, අනිත් එක මානසික සුවතාවය. මුළු ශ්‍රී ලාංකිකයේ ඉතිහාසය දිහාම බලන විට මේ කාරණා දෙකෙන් තමයි ලෝකේ ප්‍රමුඛත්වයට ගියේ. එක කාරණයකින් සිංහල වෙදකම වසර 5000කට අධික සිංහල වෙදකම තුලින් ලෝකේ අභිමානයක් දිනාගත් ශ්‍රී ලංකාව. ඒ සිංහල වෙදකම නිසා මිනිසාගේ ශරීරය සුවපත් කළා. ඒක බටහිර වෙදකමත් එක්ක තියෙන විශේෂත්වය තමයි සයිඩ් ඉෆෙක්ට්ස් නැහැ මොකද. එක රෝගයකට ප්‍රතිකාර කරනකොට තව රෝගයක් හැදෙන්නේ නැහැ. එක රෝගයකට ප්‍රතිකාර කරනකොට අනිත් රෝග අසුව වෙනවා. ඒකයි සිංහල වෙදකමේ සංකේතය. හැබැයි වරදවා තේරුම් ගන්න එපා, සිංහල වෙදකමයි ආයුර්වේදය සමානයි කියලා. ඒක දෙකක්. ඉන්දියාවේ ආයුර්වේද සභාවල මුලසුන අරන් තියනවා මීට අවුරුදු 5000කට පෙර හිටිය ශ්‍රී ලංකාවේ කුලස්ත්‍රිසිවරයා. ඔව් වෛද්‍යවරයෙක්. ඊළඟ කාරණේ තමයි මිනිසාගේ මනස හදන එක. ඒක කළේ බුදුදහමෙන්. බුදුදහම ඉන්දියාවේ පහළ වුණත් ඒ බුදුදහම සුරක්ෂිත කළා ලෝකයට දායාද කළේ ශ්‍රී ලාංකිකයන්. ඒ නිසාම ශ්‍රී ලංකාවට ගරු කිරීමක් වශයෙන් ශ්‍රී ලංකාවේ නිර්මාණය කරපු බෞද්ධ කොටියක් ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ භාෂාවෙන් සඳහන් වෙසක් දේ කියන එකත් අද ලෝකෙම බෞද්ධයන් හැමදෙනෙක්ම පිළිගන්නවා. මෙන්න මේ කාරණා නිසා අපට අතීතයේ කීර්තියක් ලැබුණ වගේම වර්තමානයේ ලෝකෙට අවශ්‍යම මානසික සුවය දෙන මෙන්න මේ නිදහස් පණිවිඩය තමයි බුදුදහමෙන් දෙන පණිවිඩය තමයි ඒ දහම තුල ඕනෑම කෙනෙකුට ඒ දහම් සෙවණෙහි සැනසීමකින් ඉන්නට පුළුවන්. ඇමරිකාව, එංගලන්තය, රුසියාව ඇතුළු බොහෝ රටවල් ඉහළම ස්ථානවල ඉඳලා බුදුදහම ඉගෙන ගන්නට, ඒක ප්‍රායෝගිකව පත්කරන්නට, ඒක ජීවිතයට හැඩගස්සන්නට උත්සාහ කරනවා. ඉතින් මම හිතන්නේ මේ 71 වෙනි නිදහස් දිනය සමර මේ අවස්ථාවේදී අපි නැවත අතීතයේ අපට කීර්තියක් ලැබුණු මේ කාරණා දෙක ගැන අපි නැවත සැලකිලිමත් විය යුතුයි. මේ අවස්ථාවේදී තෙරුවන් සරණින් අපේ රටට යහපතක් වේවා, ලෝකෙට යහපතක් වේවා, ඔබට යහපතක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. May the triple gem bless you. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සම්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචින්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං ජයෝ මුනින්දංස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝ හි උංගෝසයුන් දේව ගණාපසන්නා ඒතේන සංජේන ජයස්සෝතුයං. May the triple gem bless Sri Lanka. May the Triple Gem bless the USA. May the Triple Gem bless all over the world. Sadhu, sadhu, sadhu.